ඇතරන්ද අපි දූපති ඇතරන්ද අපි පුංචි ලංකා සුරවීර ජය අඩනංග මුළු ලෝකයේ නිත්මීතුද අපි දූපති ඇතරන්ද ඔස්ට්‍රේලියාවේ ඉංගලන්තේ නවසිලන්තේ පකිස්තානේ ඔස්ට්‍රේලියාවේ මේ නම් අතරට අපේ රටේ නම අද දින එක් වෙනවා අපේ පුංචි ලංකා සුරවීර ජය හඬ නංගා මුළු ලෝකයේ නිත් මේ කුඩා අපි දූපති ඇතරන්ද උදෙවුදු පත් සතුට පෙන්නා ඉන්දියාවත් සහය දුන්නා උදෙවුදු පත් සතුට පෙන්නා ඉන්දියාවත් සහය දුන්නා එකට එක්වි එකට රොක්වි හඬ නගා අපි දූපති ඇතරන්දා